නමාමි බුද්ධං ගුණසාගරන්තං සන්තා සදා හොන්තු සුඛී අවේරා කායෝ ජිගුංචෝ සකලෝ දුගන්ධෝ ගංචන්ති සම්බේ මරණං අහංච. නමස්කාරය කියන්නේ පංචශීලයේ සමාදන් වෙන්නට. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි, සරණාගමනං සම්පූර්ණං ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සන්ධිං පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ශ්‍රද්ධාවන්ත පින්තුනි, සුරම්‍යා ජයසුන්දර මහත්මිය තමන්ගේ ආදරණීය මේ පුතුණුවන් සමග අද ඉමහ ශ්‍රද්ධාවෙන් විහාරස්ථානයට ඇවිදෙල්ලා බුදුරජාණන් වහන්සේ උදෙසා, බෝධින් වහන්සේ උදෙසා පූජා පවත්වලා තමන්ගේ මේ ආදරණීය පුතුණුවන් ඇතුළු පවුලේ හැම දෙනාටම ආශිර්වාද කරන්ටයි බලාපොරොත්තු වන්නේ. ලලිත් ජයසුන්දර මහත්මයාත්, සුරම්‍යා ජයසුන්දර මහත්මියත් තමන්ගේ ආදරණීය දරුවන් දෙපළ කෙරෙහි ඉමහත් දයාවකින්, කරුණාවකින්, ඉමහත් කැපවීමකින් කටයුතු කරනවා. ධර්නිෂ ජයසුන්දර පුතුණුවනුත්, ඉන්දික ජයසුන්දර පුතුණුවනුත් අධ්‍යාපන කටයුතු වලින්, වෘත්තීය කටයුතු වලින් ඉහළට යනවා දකින්නට මේ අම්මල තාත්තල දෙන්නාගේ ලොකු බලාපොරොත්තුවක්, සිහිනයක් තියෙනවා. ඉතින් ජීවිතයේ බොහෝ කැපවීම කළේ මේ දරුව දෙන්න වෙනුවෙන්. ඉතින් ශ්‍රී ලංකාවේ ඉඳලා මේ බොහෝ දුර බැහැර රටකට ඇවිල්ලා විශාල කැපවීම කරලා ඉතින් තමන්ගේ ආදරණීය දරුවන් වෙනුවෙන් තමයි මේ සියලුම කැපවීම කරන්නේ. ඉතින් ඒ දරුවනොත් තමන්ගේ අම්ම තාත්ත දෙන්නට කීකරුව ආදරයෙන් හොඳට මේ රටේදී අධ්‍යාපනය ලැබුවා. ඒ විතරක් නෙවෙයි, තමන්ගේ ආගම දහමට අනුව නිරතුරුව කටයුතු කරන්න උත්සාහ කරනවා. අම්ම තාත්ත දෙන්නට ආදරෙන්, පවුලේ සමග සමගියෙන් ආගම දහමට නැඹුරුව ඥාති මිත්‍රාදීන් සමග සුහඳව මේ හැම දෙයක්ම සාර්ථක කරමින් තමන්ගේ වෘත්තීය කටයුතු වලත් දැහැමිව ඉදිරියට යන්නටයි ඔබ බලාපොරොත්තු වන්නේ. ඉතින් ධර්ණිෂ ජයසුන්දර මහත්මයා බලාපොරොත්තු වන පරිදි ඔබේ අධ්‍යාපන කටයුතු මෙන්ම රැකිරක්ෂා කටයුතු, වෘත්තීය කටයුතු හොඳින් සඵල කරගෙන ඔබේ අනාගතය හැම අතින්ම සාර්ථක කරගන්නට මේ උතුම් බුද්ධ පූජාමය පින්කම, බෝධි පූජාමය පින්කම ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔබ හුඟක් සතුටට පත්වන්න අපේ ආගම දහම අනුව අපට පින්කම් කරලා අපේ කුසලයේ දිනු කරගන්නට අපට හුඟක් අවස්ථා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහිපත් කරනකොට අපට ඒක අපේ හිතට ලොකු සැනසීමක්. ධර්ම රත්නයේ සදහම් ගුණ සිහිකරනකොට අපේ හිතට ලොකු සැනසීමක්, කුසලයක්. ආර්ය මහා සංඝ රත්නයේ ගුණ සිහිපත් කරනකොට අපේ ජීවිතේට ලොකු රැකවරණයක්, ආරක්ෂාවක්, ධෛර්යයක්. ඉතින් ඔබ නිතරම කල්පනා කරන්න ඔබේ ජීවිතයට මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන නිතර ආශිර්වාදයක් වෙනවා, ආලෝකයක් වෙනවා කියන එක නිතර කල්පනා කරන්න. ඔබ කරන හැම කටයුත්තකදීම බොහොම දැහැමි කටයුතු ඔබ කරන්නේ, වෙහෙස මාංශයෙන් කටයුතු කරන්නේ. ඉතින් ඒ හැම දැහැමි කටයුත්තක් වෙතම බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදය ඔබට තියෙනවා, ධර්ම රත්නයේ ආශිර්වාදය තියෙනවා, ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදය මට නිරතුරුවම සැලසෙනවා කියලා නිතරම කල්පනා කරන්න. අන්නේ ශක්තිය ඔබට මේ දිවි ගමනේ ඉදිරියට යන්නට, අනාගතය සාර්ථක කරගන්නට ඔබට ලොකු ධෛර්යයක් වෙනවා, ආශිර්වාදයක් වෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේලා හැටියට අප ඔබට නිරතුරු ආශිර්වාද කරනවා. ඉතින් මේ දෙමව්පියන් තමන්ගේ දරුවන්ට වගේම ස්වාමීන් වහන්සේලා කෙරෙහිත් බොහොම දයාවෙන්, කරුණාවෙන් කටයුතු කරනවා. ඒ වගේම අනිත් දරුවන් කෙරෙහිත් බොහොම මෛත්‍රියෙන් කටයුතු කරනවා. තමන්ගේ අසල්වැසියන් ඥාතීන් ගැනත් බොහොම හිතවත්ව, කරුණාවෙන්, මෛත්‍රියෙන් කටයුතු කරන පින්නතුන්. ඉතින් මේ හැම දෙයකම ආශිර්වාදය ඔබේ ජීවිතයටත් ලැබෙනවා. ඒ හැම දෙයක්ම ඔබේ ජීවිතයට කුසලයක්, ආශිර්වාදයක්, ආලෝකයක් වෙන බව නිතර කල්පනා කරන්න. ඒ නිසා ඔබ හුඟක් සතුටට පත්වන්න. බෝධීන් වහන්සේ අභියස වටේම ඉතාම ලස්සනට පහන් පත්තු කළා, ගිලම්පස පූජ කළා, හඳුන් කෝරු ආදී මල් ආදිය පූජා කළා මේ බුදුරජාණන් වහන්සේ අභියස. ඔබ ඉමහා ශ්‍රද්ධාවෙන් පහන් පත්තු කළා, ගිලම්පස පූජ කරලා, හඳුන් කෝරු පූජ කරලා. ඉතින් ඒ බුදු සෙවණේ ඉඳගෙන, බුදුරජාණන් වහන්සේගේ නෙත් දෙක පේන මානේ ඉඳගෙන ඔබගේ ජීවිතයට මේ ආශිර්වාද සලසලා ගන්න අවස්ථාවක් කියලා ඉමහා ශ්‍රද්ධාවක්, ගෞරවයක් ඇති කරගන්න. බුද්ධ පූජා, බෝධි පූජා පැවැත්වීම තුළින් ජනිත කරගන්නා වූ උතුම් කුසලානිසංස බලයෙන් ධර්ණිෂ ජයසුන්දර මහත්මයාටත්, ඉන්දික ජයසුන්දර මහත්මයාටත් ඒ තමන්ගේ රැකිරක්ෂා කටයුතු හොඳින් සඵල කරගන්නට මේ පින්කම ආශිර්වාදයක් වේවා. ලලිත් ජයසුන්දර මහත්මයාටත්, සුරම්යා ජයසුන්දර මහත්මයාටත් නිදුක්ව නිරෝගීව තව බොහෝ කාලයක් මේ දරුවන් සමග කටයුතු කරන්නට මේ පින්කමත් ආශිර්වාදයක්, ශක්තියක්, ධෛර්යයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපේ ගාථා කියලා වන්දනා කරමින් සම්බුද්ධ පූජා පවත්වමු. සංසාර සාරෝග විනීතනිසං සන්නේත සාතං සුචිසාරදේසං සන්දේරකං සොන්න තනෝපලාසං සංලාපදේසින් පනමේ බිසාසං සංසාබිගං කේවලමෝහනාසං සන්නාහ කන්මාර රණේ විසේසං සංසේවිතං දාසි මුදාරහාසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නා සිත පාපනාසං සන්නාපදංසින් හත ගෝර පාසං සම්පාරගාමින් සුචිතාරවාසං සංවාර සංඝං පනමේ රසාසං සසර සැඩසායුර නවතා නිවන් වැද පැතිර නැනැති දිරිමත් රං පතක් ලෙද නිතර දිලෙන තුම් සදහම් දෙසන ලද වැතිර වඳිමි මගේ සම්බුදු මහිමි සඳ සැකතැන් දුරු කරන එලෙසින් මෝනසන යුදදුන් ලෙසින් මර යුදයෙහි දිවිරකින ඇසුරින් සතුට දෙන කෙලෙසුන් ඇති නසන වඳිනෙම් බැතින් සිරි සදහම් මිනි පහන සග සැප දෙන නැසිය යුතු පවු හැම නසන බව බැමි සුනු විසුනු කර නිති ගුණ පුරන ලත් සැප දමා පර පෙර වෙත නෙත් යොමන වඳිනෙම් නිතිපතා පින් සරු මහසඟන නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුන්තරෝ පුරිස ධම්ම සාරති සන්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි යේච බුද්ධා අතීතාච යේච බුද්ධා අනාගතං පංචොම් පන්නාච යේ බුද්ධා අහං වන්දාමි සම්බදා ස්වාක්කාතෝ භගවතා ධම්මෝ සන්දෙන්ටිකෝ අකාලිකෝ ඒහි පන්සෙකෝ ඕපනයිකෝ පංචන්තං වේදි තම්බෝ විඤ්ඤෝහිති ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි යේච ධම්මා අතීතාච යේච ධම්මා අනාගතං පංචොම් පන්නාච යේ ධම්මා අහං වන්දාමි සම්බදා සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජෝපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චන්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්කේනෙයෝ අංජලි කරණීයෝ අනුන්තරං පුඤ්ඤක්ඛෙන්තං ලෝකං සාති සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි යේච සංඝා අතීතාච යේච සංඝා අනාගතං පංචොම් පන්නාච යේ සංඝා අහං වන්දාමි සම්බදා නන්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං ඒතේන සංච වංජේන හෝතු තේ ජය මංගලං වන්දාමි චේතයං සම්බං සම්බඨානේ සුපතිට්ඨිතං සාරේරික ධාතු මහාබෝධින් බුන්දරූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සම්බාරි විජයං අකාන් පන්තෝ සම්බඤ්ඤුතං සන්තා වන්දේ තන් බෝධිපාදපං ඉමේ ඒතේ මහබෝධි ලෝකනාථේන පූජිතං අහං තිතේ නමස්සාමි බෝධිරාජා නමස්තුතේ සේවිතං ධම්ම රාජේන පන්තුම් සම්බෝධි මුන්තමං පූජේමි බෝධි රාජානම් දීපේ නේතේන සාදරං සේවිතං ධම්ම රාජේන පන්තුං සම්බෝධි මුන්තමං පූජේමි බෝධි රාජානං දෝපේනේතේන සාදරං සේවිතං ධම්ම රාජේන පන්තුං සම්බෝධි මුන්තමං පූජේමි බෝධි රාජානං පුම්පේනේතේන සාදරං සේවිතං ධම්ම රාජේන පන්තුං සම්බෝධි මුන්තමං පූජේමි බෝධි රාජානං උදකේනේතේන සාදරං සේවිතං ධම්ම රාජේන පන්තුං සම්බෝධි මුන්තමං පූජේමි බෝධි රාජානං ගිලාන පංචයේනේ තේන සාදරං අදේවාසේතුනෝ බන්තේ සම්බං සන්දාය පූජිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්තියා. හොඳයි පින්නතුනි, මෙත්තන්ගේ ජීවිතවලට බුද්ධ රත්නයේ, ධර්ම රත්නයේ, සංඝ රත්නයේ ආශිර්වාදය ලබා ගැනීම සඳහා සිදු කරන උතුම් ආශිර්වාදාත්මක පින්කමයි ඔබ මේ සිදු කරන්නේ. ලලිත් ජයසුන්දර මහත්මයාට, සුරම්‍යා ජයසුන්දර මහත්මියට, ධර්ණිෂ ජයසුන්දර මහත්මයාට, ඉන්දික ජයසුන්දර මහත්මයා කියන ඔබ හැම දෙනාටම ජීවිතයේ බලාපොරොත්තු වන සියලු දැහැමි කටයුතු සාර්ථක කරගන්නට, නිදුක් නිරෝගී සම්පත් දිගාශ්‍රී සම්පත් සලසා ගන්නට හේතු වාසනා වේවා කියන පැතුමෙන් සිදු කරන උතුම් පින්කමයි මේ සිදු කරන්නේ. ඒ පින්කමේදී අප සරණ ගිය අපේ ශාස්ත්‍රු වූ බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදය අපේ ජීවිත තුළට ලැබේවා. බුදුරජාණන් වහන්සේ තුළ පැවති ඒ අරහං ආදී උතුම් බුදුගුණ බලයෙන් අපේ ජීවිතවලට සියලු සාන්තිය යහපත සිත සැලසේවා. සද්ධර්මෙහි ස්වාඛාත ආදී උතුම් සදහම් ගුණ අපේ ජීවිතවලට ආශිර්වාදයක් ආලෝකයක් පිණිස වේවා. උතුම් ආර්ය මහා සංඝරත්නයෙහි සුපටිපන්නාදී උතුම් සංඝගුණ අපේ ජීවිතවලට ආශිර්වාදයක් ආලෝකයක් ශාන්තියක් පිණිස වේවා. මේ සියලු කුසලල බලයෙන් දිනෙන් දින අපේ මානසික සතුට සැනසුම දිනු වේවා. ජීවිතයේ එළඹෙන සියලු දුක් කරදර කම්කටොළු ජය ගන්නට බුදු ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය තමන්ගේ ජීවිතයට ආශිර්වාදයක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. යෝ වද සම්පවරෝ මනුජේසු සක්කේමෝනි භගවාකත කිංචෝ පාර ගසෝ බල විරිය සමන්ගේ තං සෝගතං සරණන්තමු පේමි රාග විරාග මානේ ජමසෝකං ධම්මම සංකත මප්පාටිකෝලං මදුරමිමං පගුණං සුවිභන්තං ධම්මමිමං සරණන්තමු පේමි යන්තච දෙන්න මහම් පලමාහෝ චතුසුචුසිසු පුරිසයෝගේසු අණ්ඨච පුංගල ධම්මදසාතේ සංඝමිමං සරණන්තමු පේමි. හොඳයි, දැන් පින්තුනේ හැම දිනාටම ආශිර්වාද පිණිස පිරිස් සූත්‍ර සජ්ජහනා කරලා ආශිර්වාද කරනවා. බුද්ධ රත්නිය උතුම් ආශිර්වාදයෙන්, සංඝ රත්නිය උතුම් ආශිර්වාදයෙන්, ධර්ම රත්නිය උතුම් අනුහසින් ජයසුන්දර පවුලේ පින්තුනේ හැම දිනාටම සිත සාන්තිය යහපත් උදා වේවා. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කරපු රතන සූත්‍රය ආනිසංසයෙන් පින්තුන්ගේ සියලු දැහැමි කටයුතු දිනෙන් දින සඵල වේවා. නිදුක් නිරෝගී සම්පත්තිය සිත සාන්තිය දිගාසිරි සැලසේවා කියන පැතුමෙන් අපි කවුරුත් එකට රතන සූත්‍රය සජ්ජහානා කරමින් ආශිර්වාද සලසා ගනිමු. ඒතේන සංච වංජේන පාතු ත්වං රතනන්තයං ඒතේන සංච වංජේන පාතු ත්වං රතනන්තයං ඒතේන සංච වංජේන පාතු ත්වං රතනන්තයං යානේද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලෙංකේ සම්බේව භූතා සුමනා භවන්තු අතෝපි සංකංච සුනන්තු භාසිතං තස්මාහි භූතානි සාමේත සම්බේ මෙන්තං කරෝත මානුසියා පජාය දිවාකරන්තෝ ච හරන්ති බලින් තස්මාහිනේ රක්ඛත අම්පමන්තා යං කිංච වෙන්තං ඉදවා හුරං වා සංගේසු ආයං රතනං පනීතං නනෝ සමන්නන්ති තථාගතේන ඉදම්පි බුන්දේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු කයං විරාගං අමතං පනීදං යදංජගා සංඛ්‍ය මුනි සමාහිතෝ නතේන ධම්මේන සමන්ති කිංචි ඉදම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු යම් බුන්ද සෙන්ටෝ පරිවන්නේ සුචින් සමාදිමානං තරිකඤ්ඤමාහෝ සමාදිනාසේන සමෝන විඤ්ඤති ඉදම්පි ධම්මේ රතනං පනේතං ඒතේන සංචේන සුවන්ති හෝතු යේ පුංගලා අට්ඨ සතම්පසන්තා චන්තාරේතානි යුගානි හොන්ති තේ දක්ඛිනේයා සුගතංස සාවකා ඒතේ සුදින්නානි මහප්පලානි ඉදම්ති සංඝේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු යේ සම්පයුන්තා මනසා දල්හේන නිංකාමිනෝ ගෝතම සාසනම් හි තේ පන්ති පන්තා අමතං විගයිහ ලන්දාමුදා නිම්බුදිං බුඤ්ජමානා ඉදංති සංඝේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු යේ අරේ සංචානි විභාවයන්ති ගම්භීර පඤ්ඤේන සුදේසිතානි කිංචාපිතේ හොන්ති බුසම්පමන්තා නතේ භවන්නට්ඨ මන්නාදියන්ති ඉදම්ති සංඝේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු යේ අරිය සංචානි විභාවයන්ති ගම්භීර පඤ්ඤේන සුදේසිතානි කිංචාපිතේ හොන්ති බුසම්පමන්තා නතේ භවන්නට්ඨ මන්නාදියන්ති ඉදම්ති සංඝේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු සහවස්ස දන්සන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවන්ති සංඛාය දෙට්ඨි විචිකිංචිතංච සීලම්බ තන්වාපි අදන්ති කිංචි චතෝහ පායේහි ච විම්පමුන්තෝ චචාබිටානානි අභම්බෝ කාතුම් ඉදම්ති සංඝේ රතනං පනේතං ඒසේන සංචේන සුවන්ති හෝතු කිංචාපි සෝකං මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා අභම්බෝ සෝතංස පටිංචාදාය අභම්බතාදින්ට පදංස වුන්තා ඉදම්ති සංඝේ රතනං පනේතං ඒසේන සංජේන සුවන්ති හෝතු වනම්ප ගුම්බේ යතා කුංසි තංගේ ගිම්හාන මාසේ පටමස්මින් ගිම්මේ තතෝපමන්දම්ම වරං අදේසයි නිම්බානගාමින් පරමංහිතාය ඉදම්ති බුන්දේ රතනං පනේතං ඒතේන සංජේන සුවන්ති හෝතු වරෝ වරඤ්ඤෝ වරදෝ වරාහරෝ අනුන්තරෝ ධම්ම වරං අදේසයි ඉදම්ති බුන්දේ රතනං පනේතං ඒතේන සංචේන සුවන්ති හෝතු කේනං පුරාණං නවන්නන්ති සම්භවං විරන්ත චින්තා ආයතිකේ භවස්මින් තේකේන බීජා අවිරුල් හිංජන්දා නිම්බන්ති ධීරා යථායං පදීපෝ ඉදම්ති සංඝේ රතනං පනේතං ඒතේන සංචේන සුවන්ති හෝතු යානේද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලිංකේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවන්ති හෝතු යානේද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලිංකේ තථාගතං දේව මනුස්ස පූජිතං ධම්මං නමස්සාම සුවන්ති හෝතු යානේද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලිංකේ තථාගතං දේව මනුස්ස පූජිතං සංඝං නමස්සාම සුවන්ති හෝතු ඒතේන සංච වංජේන සුන්තිතේ හෝතු සම්බදා ඒතේන සංච වංජේන සම්බරෝගෝ විනස්සතු ඒතේන සංච වංජේන හෝතු තේ ජය මංගලං කරණීය මන්ත කුසලේන යන්තං සන්තං පදං අබිසමෙච්ච සංකෝ වුයෝජ සෝජෝච සුවචෝ චන්ස මුදුවනතිමානි සන්තුන්ස කෝච සුබරෝච අම්පකින්චෝච සල්ලහුක උන්ති සන්තින්ද්‍රියෝච නිපකෝච අම්පගම්බෝ කුලේ සුවනනුකින්දෝ නච ගුන්දං සමාචරේ කිංචි යේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යුං සුඛිනෝ වාකේමිනෝ හොන්තු සම්බේ සන්තා භවන්තු සුඛිතන්තං යේකේචි පාන භූතන්ති සසාවාතාවරාවා දීඝාවායේ මහන්තාවා මන්දිමාරංස කානුකතෝලා දෙන්ටාවායේ වන්දෙන්ටායේ ච දූරේ වසන්තිය විදූරේ බෝතාවා සම්බවේ සේවා සම්බේ සන්තා භවන්තු සුඛිතන්තා නපරෝ පරන්නේ කුම්බේත නාති මඤ්ඤේත කන්ත චිනං කංචේ ව්‍යාරෝසනා පටිග සංඥා නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛමින්චෙය මාතා යතානියම් පුන්තං ආයුසායේක පුන්ත මනුරංකේ ඒවංති සම්බභූතේසු මාන සම්භාවයේ අපරිමාණං මෙත්තංච සම්බලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං උන්දං අදෝච තිරියංච අසම්බාදං අවේරං අසපන්තං තෙන්ටං චරං නිතින්නෝ වා සයානෝ වායාවතංස විගතමින්දෝ ඒතං සතින්න දෙට්ටෙය බ්‍රහ්මමේතං විහාරං ඉදමාහෝ දෙට්ටෙන්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේ සුමිනෙය ගේදං නහි ජාතු ගම්බසෙයං පුනරේසීති ඒතේන සංච වංජේන දුක්ඛාවෝප සමෙන්තුතේ ඒතේන සංච වංජේන භයාවෝප සමෙන්තුතේ ඒතේන සංච වංජේන රෝගාවෝප සමෙන්තුතේ සම්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචින්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං ජයෝ මුනින්දංස සුබෝධි මූලේ අහෝසි මාරංස පරාජයෝ හි උංඝෝසයුන් දේව ගණපසන්නා ඒතේන සංචේන ජයස්සුතුයිහං ජයෝ මුනින්දංස සුබෝධි මූලේ අහෝසි මහරංස පරාජයෝහි උංගෝසයුන් දේවගණපසන්නා ඒතේන සංචේන ජයස්සුතුයිහං ජයෝ මුනින්දංස සුබෝධි මූලේ අහෝසි මහරංස පරාජයෝහි උංගෝසයුන් දේවගණපසන්නා ඒතේන සංචේන ජයංසුතුයිහං හොඳයි අප දැන් ටික වේලාවක් මෛත්‍රී භාවනා වඩලා ලෝවැසි හැම දිනාටම මෙත් සිතින් සෙත් පතන්නටයි සෝදානම බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී උතුම් බුදුගුණ බලයෙන් ලෝවැසි සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ උතුම් ආශිර්වාදය තුළින් ජනිත කරගන්නා වූ පුණ්‍ය ඵලය කුසල චේතනා අපේ දිවි මගට ආලෝකයක් වේවා, ආශිර්වාදයක් වේවා. අපේ ජීවිතයේ සිදු කරන සියලු දැහැමි කටයුතු දිනෙන් දින සඵල කරගෙන නිදුක්ව නිරෝගීව තව බොහෝ කාලයක් මේ උතුම් සම්බුද්ධ ශාසනය තුල ගුණධම් වඩන්නට, බණධම් රකින්නට අපට ශක්තිය, ධෛර්යය, නිරෝගී භාවය සැලසේවා කියන පැතුමෙන් අපි ටික වේලාවක් මෙත් වඩමු. භගවතු අරහං බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේතන්තා. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අරහන් බුදුගුණ තේජසින් ලෝවැසි සියලු සත්‍යෝ සුවපත් වෙත්වා. සියලු සත්‍යෝ සුවපත් වෙත්වා. භගවතෝ සම්මා සම්බුද්ද බුද්ද ගුණ තේජේන සම්බේ සන්තං භවන්තු සුඛේතන්තා. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්මා සම්බුද්ධ බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්‍යෝ සුවපත් වෙත්වා. සියලු සත්‍යෝ සුවපත් වෙත්වා. භගවතෝ විඤ්ඤාචරණ සම්පන්න බුද්ද ගුණ තේජේන සම්බේ සන්තං භවන්තු සුඛේතන්තා. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ විද්‍යාචරණ සම්පන්න බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. භගවතෝ සුගත බුද්ද ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේතන්තා. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සුගත බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. භගවතෝ ලෝකවිදු බුද්ද ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේතන්තා. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ලෝකවිදු බුදුගුණ තේජසින් ලෝවැසි සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. භගවතු අනුන්තර පුරිස ධම්ම සාරති බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තං භවන්තු සුඛේතන්තා. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනුත්තර පුරිස ධම්ම සාරති බුදුගුණ තේජසින් ලෝවැසි සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. භගවතු සත්තා දේව මනුස්සානං බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේතන්තා. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සත්තා දේව මනුස්සානං බුදුගුණ තේජසින් ලෝවැසි සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. භගවතු බුද්ධ බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තං භවන්තු සුඛේතන්තා. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ බුදුගුණ තේජසින් ලෝවැසි සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. භගවතු භගවා බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තං භවන්තු සුඛේතන්තා. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ භගවා බුදුගුණ තේජසින් ලෝවැසි සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. භගවතු අනන්ත බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තං භවන්තු සුඛේතන්තා. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ තේජසින් ලෝවැසි සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. මේ විහාරස්ථානයේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. මේ නගරයේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. මේ කවුන්ටියේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. මේ ජනපදයේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. මේ රටේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. මේ මහද්වීපයේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. මේ පෘථුවේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. මේ සෞර ග්‍රහ මණ්ඩලයේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. මේ ගැලැක්සියේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. මේ විශ්වයේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. මේ සමස්ත ලෝකයේම සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. ලෝවැසි සියලු සත්වයෝ මගේම දරුවන්සේ දකිමින් මා ඒ හැමට මෙත් සිතින් සෙත් පතනවා. සියලු සත්‍යයන් ඇත මෙත් වැඩීමෙන් මා ජනිත කරගත්තා වූ පුණ්‍ය ඵලය කුසල ශක්තිය මගේ ජීවිතයේ සියලු දැහැමි කටයුතු මොහොතින් මොහොත දිනෙන් දින සඵල කරගන්නට මට ශක්තියක් වේවා, ආශිර්වාදයක් වේවා. මගේ පවුලේ හැම දෙනාගේම දිවි මඟ පහන් වන්නට මේ උතුම් මෛත්‍රී චේතනාව මට ශක්තියක්, ධෛර්යයක්, ආලෝකයක් වේවා. හැම මොහොතෙම මා ලෝවැසි හැම දෙනා කෙරෙහිම මගේම දරුවන්, සහෝදර සහෝදරියන්, මව්පියන්සේ දකිමින් ඒ හැමට මා මුළු හදවතින්ම මෙත් සිතින් සෙත් පතනවා. සුඛිනෝ වාකේමිනෝ හොන්තු සම්බේ සන්තා බවන්තු සුකේතන්තා. වෙත්වා සෞසත හැම කල් නිදුකේ පත්වා සැපතට සමගිව මුනිකේ. වෙත්වා සෞසත හැම කල් නිදුකේ පත්වා සැපතට සමගිව මුනිකි. වෙත්වා සෞසත හැම කල් නිදුකි. පත්වා සැපතට සමගිව මුනිකි. මා මේ අවස්ථාවේදී ජන්ත කරගත් මේ උතුම් මෛත්‍රී සිතිවිලි වල බලයෙන් මගේ ජීවිතයට ආලෝකයක් වේවා. මේ මොහොත තුළ මගේ සිත හැම මොහොතකම ඇති වෙලා නිරුද්ධ භාවයට පත් වුණා. සිත ඇති වී නැති වුණා. හැම මොහොතකම සිතේ ස්වභාවය හටගෙන නැතිවන ස්වභාවයක්. මගේ ශරීරයත් හැම මොහොතෙම හේතු නිසා හටගෙන එතනම නිරුද්ධ වෙන ස්වභාවයන් යුක්තයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ අනිත්‍යතාවය මෙනෙහි කිරීම මගේ ජීවිතය තුළ රැස් කරගත හැකි උතුම්ම කුසලයයි. ඒ කුසලය තුළ මා මොහොතක් සිත පිහිටුවා ගන්නවා. මගේ ඇස අනිත්‍යයි. ඇස හේතුඵල දහම මත මේ මොහොතේ හටගෙන නැතිවන ස්වභාවයන් යුක්තයි. ඇසට ගෝචර වන රූප අනිත්‍යයි. එය මේ මොහොතේ හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මගේ කන අනිත්‍යයි. ශබ්දය අනිත්‍යයි. නාසය අනිත්‍යයි. ගන්ධය අනිත්‍යයි. දිව අනිත්‍යයි. රස අනිත්‍යයි. කය අනිත්‍යයි. ස්පර්ශය අනිත්‍යයි. සිත අනිත්‍යයි. සිතවිලි ධර්මාරම්භන අනිත්‍යයි. මා සතු මේ සියලු දේ අනිත්‍ය ස්වභාවයෙන් යුක්තයි. හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරුද්ධ වීමෙන් එතනම නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. මා මේ අනිත්‍යතාවයේ මොහොතක් නොනින් දකිනවා. මගේ සිත හැම මොහොතේම හටගෙන නැති වෙන ස්වභාවයෙන් යුක්තයි. සිත අනිත්‍යයි. අනිත්‍යයි. අනිත්‍යයි. අනිත්‍යයි. ලෝකයේ සියලුම දේ අනිත්‍යයි. අනිත්‍යයි. අනිත්‍යයි. දුක්ඛයි. අනාත්මයි. සම්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පන්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා සම්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පන්සති අත නින්දින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා සම්බේ ධම්මා අනස්තාති යදා පඤ්ඤාය පන්සති අත නින්දින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා සම්බේ ධම්මා අනන්තාති යදා පඤ්ඤාය පන්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා සාදු සාදු සාදු හොඳයි පින්තුනි මේ අත්තන් ඉමහ ශ්‍රද්ධාවෙන් අද විහාරස්ථානය කරා පැමිණිලා බොහොම ගෞරවයෙන් බෝධින් වහන්සේ අභියස මල් පහන් ආදිය පූජා කළා. බුදුරජාණන් වහන්සේ අභියස මේ ගිලම්පස පහන් මල් සුවඳ දුන්නාදී මේ සියල්ල ඉමහත් ගෞරවයෙන් පූජා කළා. පන්සිල් සමාදන් වුණා. බුද්ධ වන්දනා බෝධි වන්දනා සිද්ධ කළා. පිරිත් ධර්මයේ ශ්‍රවණය කළා. ආශිර්වාදාත්මක ගාථාවට හුඟක්න් දුන්නා. විශේෂයෙන්ම භාවනා කළා. මෙත් වැඩුවා. අනිත්‍ය සංඥාය වැඩුවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහේ ඉහළම කුසලයන් මේ අවස්ථාවේදී ඔබේ සිත තුළ ජනිත කරගත්තා. ඒ උදාර කුසල කර්ම ශක්තිය ඔබේ ජීවිතයට නිරතුරුව ආශිර්වාදයක් වේවා. විශේෂයෙන් ධර්ණිෂ ජයසුන්දර මහත්මයාට මේ සියලු පින්කම ආනිසංසයෙන් ඔබේ සියලු දැහැමි කටයුතු සඵල වේවා. විශේෂයෙන් ඔබ බලාපොරොත්තු වෙන විදිහට ඒ වෘත්තීය කටයුතු ඉතාම මැනවින් සිදු කරගන්නට ඔබට මේ කුසල කර්ම ශක්තිය ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මයන් අප නමින් මියගිය ඥාතීන්ටත් අනුමෝදන් කරමු. ලලිත් මහත්මාගේත් සුරම්යා මහත්මියගේත් නමින් මියගිය යම් තාක් ඥාති මිත්‍රාදීන් පින් අපේක්ෂාවකින් වෙත්නම් ඒ සියලුම දෙනා මේ පිණින් සුවපත් වෙත්වා. ඒ සුවපත් වෙන ඥාතීන්ගේ ආශිර්වාදයෙන් ඔබේ ජීවිතයටත් ආශිර්වාදයක් වේවා කියන පැතුමෙන් අපි මියගිය ඥාතීන් සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කරමු. ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් සම්මා දෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව ඔබේ ජීවිතයට දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය ඇල්ම බැල්ම සැලසේවා. විශේෂයෙන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් ලලිත් ජයසුන්දර මහත්මයාටත් සුරම්යා ජයසුන්දර මහත්මියටත් නිරොග් නිරෝගී සම්පන්නිය දිගාතිර සම්පන්නිය සලසා දෙත්වා. ඒ වගේම ආදරණීය දරු දෙපළට ධර්ණිෂ ජයසුන්දර මහත්මයාටත් ඉන්දික ජයසුන්දර මහත්මයාටත් ඔබ දෙපළ සිදු කරන සියලු දැහැමි කටයුතු දිනෙන් දින සඵල කරගන්නට පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා කියන ප්‍රතුමෙන් අපේ දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාසණ්ඨා ච බුම්මණ්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදෙන්त्वा චිරං රක්ඛන්තු සාසනං ආකාසණ්ඨාච බුම්මණ්ඨා දේවානාග මහින්දිකං පුඤ්ඤන්තං අනුමෝදෙන්त्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසණ්ඨාච බුම්මණ්ඨා දේවානාග මහින්දිකං පුඤ්ඤන්තං අනුමෝදෙන්त्वा චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි පින්වතුනි, බොහොමත්ම සතුටට පත්වන්න අප මේ ඉපදිලා තියෙන ඉතාම දුර්ලභ කාලයේහි උතුම් සම්බුද්ධ ශාසනයක අපට සිදු කරගන්න පුළුවන් ඉහළම පුණ්‍ය ධර්මයන් ඔබ මේ සිද කරගත්තේ. ඔබේ සිත ඉතාම පිරිසිදුව තියෙන මේ අවස්ථාවේහි ඔබේ කුසලයේ දිනන ආකාරයේහි ඉතාම වටිනා පින්කම් රැසක් මේ අවස්ථාවේදී සිදු කරගත්තා කියලා හුඟක්ම සතුටට පත්වන්න. මේ රැස් කරගත් උතුම් පින්කම ආනිසංසයෙන් ජයසුන්දර පවුලේ ඔබ හැම දෙනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තිය චිර ජීවනයේ සැලසේවා. මේ සම්බුද්ධ ශාසනය තුළ තව තවත් දාන ආදී පින් දහම් සිදු කරන්නට, සීලාදී කුසල් දහම් වඩන්නට මේ උතුම් පින්කමත් ආශිර්වාදයක් වේවා. අද සිද්ධ කළ මේ උතුම් පින්කම ඔබට ඉඳ ලැබෙන හැම අවස්ථාවකදීම සිහිපත් කරගන්න. මා මේ වගේ පන්සලට ගියා, ස්වාමීන් වහන්සේ සමග බුද්ධ වන්දනා කරලා, පිරිත් ධර්මයේ දේශනා කරලා, භාවනා කරලා, ඉතාම ලස්සන පින්කමක් කළා කියලා හැකි හැම අවස්ථාවකදීම සිහිපත් කරලා මේ කුසල කර්ම ශක්තිය තව තවත් දියුණු කරගන්නට, ඒ තමන්ගේ ජීවිතයට ආශිර්වාදයක් කරගන්නට උත්සාහ කරන්න. ඉතින් ඒ සඳහා ඔබ හැමට ශක්තිය, ධෛර්යය, නිරෝගී භාවය ලැබේවා. මේ ජනිත කරගත් උතුම් පුණ්‍ය ධර්මයන්හි බලයෙන් සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනා අනුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛං භයං පන්තාච නිබ්භයං සෝකම් පන්තාච නිසෝකං හොන්තු සම්දේපි පානිනෝ. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා. සොහින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. නෙතට ඇති සැපය බුදුරුව දැකීමය. සිතට ඇති සැපය බුදු ගුණ සිතීමය. ගතට ඇති සැපය බුදු හිමි වැඳීමය. මෙමට ඇති සැපය සසරින් මිදීමය. නෙත සැනසිල්ල බුදු හිමිරුව දැකීමය. සිත සැනසිල්ල බුදු හිමි ගුණ සිතීමය. ගත සැනසිල්ල බුදු හිමි හට වැඳීමය. බව සැනසිල්ල හිමි ගත් මග ගැනීමය. අභිවාදන සීලිස්ස නිච්ඡං වන්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්තේ සංග සම්පත්තිමේවච අතෝ නිම්මාන සම්පන්ති ඉමේනාතේ සමින්ජතෝ